नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदकं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि साधु साधु पिंगवत्नी अदापि ඉගෙන ගන්නේ සංයුත්ත නිකායට අයත් අභිසමය සංයුත්තේ දේශනය. මේ දේශනාවේ නම අසෘතවන්තු සූත්‍රය. අසෘතවත් පුද්ගලයාගේ ස්වභාවය ගැන තියෙන දේශනාව. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට අපි කියන්නේ මොකද්ද? සෘතවත් ආර්ය ශ්‍රාවකයා සුතවා ආර්ය ශ්‍රාවකෝ සුතවා කිව්වේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කිව්වේ ධර්මය අහලා ඒ අහපු ධර්මයේ තේරුම් ගත්තු යහපත් මාර්ගයට පිළිපන් තැනැත්තා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ධර්මයෙන් බැහැර අයට කියනවා අශ්‍රුතවත් පුතඥ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අයිති නැති පුද්ගලයාට කියනවා අශෘතවත් පුතඥ කියලා. එතකොට මේ අශෘතවත් පුතඥයාගේ ස්වභාවය ඒ වගේම ශෘතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය කියන මේ කරුණු මේ දේශනෙන් දැනගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සවැත්නුවර ජේතවනාරාමේ එදා භික්ෂු සංඝයා අමතා උන්වහන්සේ මේ කරුණු දේශනා කරනවා. මහණෙනි අශෘතවත් පුතඥයා ඒ කියන්නේ ධර්මය අහපු නැති බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණින් නොලැබූ පුතඥයා මේ සතර මහ භූතයන්ගෙන් හටගත්තු ශරීරය ගැන මේ ශරීරය හටරන් තින්නේ මොනවයින්ද සතර මහ භූතයන්ගෙන් පඨවි ආපෝ තේජු වායෝ පඨවි කියන්නේ ඔව් ගොරෝසු ස්වභාවයට අයිති දේ ආපෝ කියන්නේ ඔව් වැగిරෙන ස්වභාවයට අයිති දේ තේජෝ කිව්වේ උණුසුම් ස්වභාවයට අයිති දේ වායෝ කිව්වේ ඔව් හමාගෙන යන සුළඟට අයිති දේ මේවෙන් තමයි මේ ශරීරේ හැදිලා තියෙන්නේ එතකොට මේ ඒ කියන්නේ මේ ශරීරය අයිති ඒ සතර මා ධාතුන්ගෙන් හටගත් දේ අයිති එතකොට රූපේටද වේදනාවටද සංඥාවටද සංස්කාරයටද විඥාණයටද රූපේට එතකොට චාතුම්මහා භූතික චතරමහා ධාතුන්ගෙන් හටගත්තු මේ ශරීරයේ අසුත පුතඥයාට එපා වෙනවා ශාරීරික රෝග පීඩා හැදෙනකොට ශරීරයේ නොයෙක් පීඩා ඇති වෙනකොට එපා වෙනවා එපා වෙලා මේ ශරීරයට ඇති යම් ඇල්මක් ඇද්ද ඒ පවා නැති වෙනවා දැන් සමහරු ඉන්නවා අසනීප වෙනවා වෙනවා ඉවරයක් නැහැ අනේ මීටට හොඳයි මම මලානම් කියලා හිතෙනවා එතකොට එයාට ශාරීරික ගැන යී ප්‍රතික්ෂේප කිරීම ඇති වෙන්නේ එතකොට ශාරීරික තීක්ෂ වෙනවා අසුතුන පුදජනයාට අනේ මට මේ ශාරීරික නිදහස් වෙන්නේ නැත්තම් කියලා හිතෙනවා බුදුරජාණන් වහන්සේ අහන භික්ෂුන්ගෙන් ඇයි මහණෙනි මේ අසුතුන පුදජනයාට මේ ශාරීරික පා වෙන්නේ ඇයි මේ ශාරීරික නිදහස් වෙන්නේ නැත්නම් හොඳයි කියලා හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ශරීරේ හට ගැනීමත් පේනවා ඔහුට ඔව් බිඳ වැටීමත් පේනවා. ඊළඟට මේ ශරීරයේ පිරිහීම පේනවා, වැඩිම පේනවා. ඒ කියන්නේ මේ ශරීරයේ තියෙන එක එක විනාශකම් ඔහුට පේනවා. අතපය කැඩෙනවා, කොර වෙනවා, නොයෙක් අසනීප වෙනවා. ඊළඟට නොයෙක් ආකාරයේ කැක්කුම් වලට, වේදනාවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ඔහුට පේනවා. එතකොට එහෙනම් ඔහු මේ ඔහුට එපා වුණේ මේ ශරීරයේ මේ වෙනස්කම පේන නිසා. මේක ලස්සනටම තිබ්බනම් කීට වෙනස් වෙනවා. ඔහුට එපා වෙන්නේ නැහැ. ඔහුට එපා වුණේ මක් නිසාද? ඔව්, මේ ශරීරයේ වැඩිමත් පේනවා, පිරිහීමක් පේනවා, නැගී සිටීමක් පේනවා, කඩාගෙන වැටීමක් පේනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසයි අසුතුමත් පුතඥයාට මේ ශරීරේ එපා වෙන්නේ. ඒ නිසයි මේ අසුතුමත් පුතඥයා ශරීරයට ආසා නොකරන අවස්ථාවන් වලට පත් වෙන්නේ. ඒ නිසයි මෙයාට මේ ශරීරයෙන් නිදහස් වෙන්න නැත්නම් කියලා හිතෙන්නේ. දැන් අපි කියමු ලෙඩක් හැදෙනවා. සනීප කරගන්න බෙහෙත් කරනවා, සනීප වෙන්නේ නැහැ. අනිත් අයටත් වදයක්, තමන්ටත්. එතකොට මොකක්ද වෙන්නේ? තමන්ට මේක එපා වෙනවා. සමහරු ඉන්නවා අනේ මට එපා දැන් කියලා බෙහෙත් දීම පවා අත්හරිනවා. ශරීරය එපා වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එයින් මේ එම වෙන්නේ මොකද? මේ පුතඥ කෙනාට මේ ශාරීරික බිඳ වැටීම පේන නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එහෙම නමුත් යංචකෝ ඒතම් භික්ඛවේ උච්චති චිත්තං ඉතිපි මනෝ ඉතිපි විඥානං ඉතිපි. එසේ නමුත් මහණෙනි, මේ සිත කියලා යමකට කියනවාද, මනස කියලා යමකට කියනවාද, විඥානය කියලා යමකට කියනවාද? දැන් ඒක අපිට පේනවාද? දැන් අර අසුත පුතඥය දැක්කේ මේ ශාරීරික ස්වභාවය විතරයි. එතකොට ශාරීරික ස්වභාවය පේනවා. පේනකට තිත්ත වෙනවා, එපා වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිත කියලා අපි කියන්නේ යමකටද, මනස කියලා කියන්නේ යමකටද, විඥානය කියන්නේ යමකටද? තත්‍ර අසුතවා පුතුඥෝ නාලං නිබ්බින්දිතු නාලං විරජ්ජිතු නාලං එමුචිති. නමුත් ඒකනම් ඒ කිරිය අසුත පුතඥය කලකිරෙන්නේ නැහැ කියනවා. ඒක එපා වෙන්නේ නැහැ කියනවා. ඒකේ නිදහස් වෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ කියනවා. දැන් යාට දැන් පුතඥ පුද්ගලයාට හිතෙන්නේ මොකද්ද? මම මැරුණොත් හරි, මට මේ ශරීරේ නැතුව ගියොත් හරි. එතකොට හිතගෙන යා කල්පනා කරන්නේ නැහැ. එයා හිතගෙන කලකිරෙන්නේ නැහැ. එයා හිතින් නිදහස් වීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. තංකිස්ස හේතු මහණෙනි, ඒකට හේතුව මොකක්ද? දීගරත්තං හේතම් භික්කවේ අසුතවතු පුතුජ්ජනස්ස අජ්ජෝසිතං මමායිතං පරාමට්ඨං ඒතම් මම ඒසු හමස්මේසු මෙත්තාති. මහණෙනි, මේ අසුත පුතඥයා සිටිය යමකට කියයිද, මනසේ යමකට කියයිද, විඥානීය යමකට කියයිද? මෙන්න මේදී බොහෝ කාලයක් ඒකේ බැසගෙන ඉන්නවා. එයා මමත්වයෙන් බැසගෙන ඉන්නවා. මමත්වයෙන් බැසගෙන ඉන්නවා. මේක මගේ. ඔව්, මේ තමයි මම. මේ තමයි මගේ ආත්මය කියලා බැසගෙන ඉන්නවා. එතකොට ඒ බැසගෙන තමයි ශාරීරිය අත්හරින්න කැමති වෙන්නේ. Tamanta මුකුත් වෙන්නේ නැහැ කියලා හිතලා. එතකොට කෙනෙකුට මැරෙන්න හිතෙන්නේ නැත්තම් ජීවිතේට බෙහෙත් කරගත්තත් කරගන්න බෑ කියලා හිතෙන්නේ. මට මේව ඕන්නේ, මට වදයක් මේ ඇඟ, මට මේ ශරීරය එපා කියලා කිව්වට එයා ශරීරය විතරයි එපා කියලා කියන්නේ. නමුත් එයා හිත වැළඳගෙන ඉන්නවා. ඔව්, එයා මනස වැළඳගෙන ඉන්නවා. ඔව්, විඥානේ වැළඳගෙන ඉන්නවා. කොහොමද? මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා වළඳගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ නිසා මහණෙනි, මේ සිත ගැන, මනස ගැන නම් පුතඥ පුද්ගලයා කලකිරින්නේ. ඒක හුට එපා වෙන්නේ නැහැ. ඒ කෙරෙහි ඒකේ නිදහස් වෙන්න ඔහු කල්පනා කරන්නේ නැහැ. ඔහුට ඒ සිතුවිලි ඉන්නේ. දැන් මේක අහුවාම අපට තේරෙනවා මේක කොච්චර ඇත්තක්ද කියලා. අපේ ජීවිතවල නැද්ද අසනීප වෙච්ච අවස්ථා, බැරි වෙච්ච අවස්ථා, අනේක කායික රෝග වලට භාජනය වෙච්ච අවස්ථා, හෘදයින් වලට භාජනය වෙන අවස්ථා, එතකොට මේ මේ ශාරීරිය පාවිච්චි අවස්ථා අපිට නැද්ද? එතකොට අපිට හිතෙන්නේ මොකද්ද? අනේ මේ වදේ තියෙන්නේ මේ ඇඟ තියෙනකන් විතරයි. මේ ශාරීරිය තියෙනකන් විතරයි මේ කරච්චලි. මේ ශාරීරිය නැති වෙච්ච ගමන් මම මේක නිදහස්නේ කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් මේ මරණයේ විසඳුමක් කියලා හිතන්නේ. මේ ශාරීරිය අත්හැරලා යම ජීවිතයේ විසඳුමක් කියලා. හිතෙන්නේ බොහෝ දෙනෙකුට ඔහු කය පිළිබඳ ඇත්ත අවබෝධ කරලත් නැහැ. සිත පිළිබඳ ඇත්ත අවබෝධ කරලත් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අසුතවත් පුතඥයාට තිබුණේ ඕකේ අනිත් පැත්ත කරන්න කියලා. ඒ කියන්නේ අසුත පුතඥයාගේ ස්වභාවය මොකද්ද? කය එපා වෙනවා. කය අතරින් හිතෙනවා. කයෙන් නිදහස් වෙන්න හිතෙනවා. සිත වැළඳ ගන්නවා. සිත මගේ කියලා ගන්නවා. සිත මම කියලා ගන්නවා. සිත මගේ ආත්මේ කියලා ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා අසුත පුතඥයාට තිබ්බේ මේකේ අනිත් පැත්ත කරන්න කියනවා. මොකද්ද? ඔව් සිත එපා වෙලා. ඔව් සිත ගන්නේ නැතුව මම මගේ කියලා කය ගත්තනම් එතකොට කයේ ස්වභාවය තේරෙනකොට මේ මමත්වයේ ස්වභාවයට තේරුම් ගන්න තිබෙන බුදුරජාන් වහන්සේ දේශනා කරන වරම් භික්ඛවේ අසුතුමා පුතුජනෝ ඉමං චාතුම් මහ භූතිකං කායං අත්තනූපගච්ඡේ නත්වේව චිත්තං. මහණෙනි මේ ධර්මයේ නොදන්න හිස් පුද්ගලයා කය ආත්මය හැටියට ගත්තනම් ඒක උතුම් කියනවා. හිත නෙමෙයි කියනවා. තංකිස් හේතු. ඒකට හේතුව මොකද්ද? ඔව් කියන බුදුරජාණන් වහන්සේ දේශනා මහණෙනි මේ ශාරීරියේ පේනව අවුරුද්දක් තියෙනව ලෙඩ නැතුව. මේ ශාරීරිය අවුරුදු දෙකක් තියෙනව පේනවා. ඊළඟට මේ ශාරීරිය පැවැත්මක් ඇස් දෙකට පේනවා. අවුරුදු තුනක් තියෙන ශරීරය පේනවා. අවුරුදු 10 15 තියෙන ශරීරය පේනවා. අවුරුදු 100 තියෙන ශරීරත් පේනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වුණාට මහණෙනි සිතයයි යමකට කියයිද? මනසයයි යමකට කියයිද? විඥානයයි යමකට කියයිද? ඒ දිවා රාත්‍රී දෙකේ වහා විනාශ වෙයි. ඉපදෙමින් නිරුද්ධ වෙමින් වහා ඇති වී නැති වී යයි. එතකොට වහා ඇති වී නැති වී යන හිතය වැළඳගෙන ඉන්නවා මම කියලා. වහා ඇති වී නැති වී යන සිතය පරාමර්ශනේ, ඒ කියන්නේ ඒක දැරිල්ලස හිත පිහිටවාගෙන ඉන්නවා මේ මගේ ආත්මයයි, මේ මගේ පැවැත්මයි කියලා. නමුත් කය ගැන එහෙම එකක් එයා ගන්න නැහැ කියලා. නමුත් එයාට ගන්න තිබුණේ මගේ පැවැත්මයි මමයි කියලා ඕනවනම් කය කියනවා. ඒක මොකද හේතුව? කයේ සුළු කාලයක පැවැත්මක් හරි පේන්න තියෙන නිසා. ඒ සුළු කාලයක පැවැත්මක් හරි කයේ පේන්න තියෙන නිසා තමයි ඒක එතකොට යාට තේරෙන මේ කය සුළු කාලයක් තියෙනවා මේ කය නැති වෙනවා. දැන් මේකෙන් බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේකෙන් මහසිගත්තේ මිනිස්යාව කුමන තත්වයකට ගෙනියන්නද? මිනිස්යා ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් කරන්නයි. මොකද හේතුව ප්‍රඥාවන්ත කෙනෙක් තමයි යමක් විමසන්නේ. ප්‍රඥාවන්ත කෙනෙක් තමයි යමක් හොයන්නේ. අවබෝධ කිරීමට යමක් හොයන්නේ ප්‍රඥාවන්ත කෙනෙක්. ප්‍රඥාව නැති කෙනාට ඒක හොයන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරද්දී මේ දේශනාව අහලා කොච්චරනම් ප්‍රයෝජනෙ ගන්න ඇද්ද? දැන් ශරීරේම වැළඳගෙන ඉන්න අය මේ දේශනාව අහලා ශාරීරියේ පාවිච්ච අය හිතගෙන හිතපු නැති අය මේ දේශනාව අහලා හිතගෙන කල්පනා කරන්න පටන් ගන්නවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි වනාන්තරයේ හැසිරෙන වඳුරෙක් දිහා බලන්න. මේ වඳුර අත්ෙන් අත්තට පණිනවා, ගහෙන් ගහට පණිනවා. එතකොට මේ අල්ලපු ගහ අතහැරලා ඊළඟ ගහ අල්ල ගන්නවා. මේ අල්ලපු අත්ත අතහැරලා ඊළඟ අත්ත අල්ල ගන්නවා. ඒ අල්ලපු අත්ත අතහැරලා ඊළඟ අත්ත අල්ල ගන්නවා. මහණෙනි හිත මේ වගේ කියනවා. හිත මේ වගේ දෙයක්. මහණෙනි මේ හිතයයි මනසයයි විඥානයයි යමකට කියයිද? දැන් බුදුරජාණන් වහන්සේ මේ තුනම එක අරමුණකට පාවිච්චි කළානේ. සිතයයි විඥානයයි මනසයයි යමකට කියයිද කියලා. නමුත් අපිට පේනවා මේ තුනට බුදුරජාණන් වහන්සේ තුන් ආකාරයකින් විස්තරය කළා දීලා තියෙනවා. උන්වහන්සේ පින්නා දීලා තියෙනවා චිත්තං රක්ඛේත මේ ධාවේ. චිත්තං ගුත්තං සුඛාවහං ප්‍රඥාවන්ත කෙනා මේ දහවේ කිව්වේ ප්‍රඥාවන්ත කෙනා සිත රැක යුතුය රකින්න ලද සිත සැපයලවයි සැප ලබා දෙයි ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මනස ගැන කියද්දී මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමං වේති චක්කංවා ඉදින් දූෂිත වූ මනසින් යමක් කියයිද යමක් සිතයිද යමක් කරයිද ඒ විපාක වූ පසුපස්සේ එන්නේ ගුණා පිටිපසින් පැමිණෙන කරත් රෝදේ වගේය මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනම් සුඛමං වේති ඡායාවාන පායනේ පහන් මනසින් යමක් කියයිද කරයිද එහි සැපහු කරන්නේ සෙවනැල්ල තමා අත් නොහැර යන පරිද්දෙන් එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා අපේ ක්‍රියාවන් වලට මනස මුල් වෙන බව ඊළඟට උන්වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ කොහොමද මනස සංවරු සාදු මනස සංවර කිරීම යහපත් ඊළඟට බුදුරජාන් වහන්සේ සිත ගැන කොහොමද දේශනා කරලා තියෙන්නේ දුරංගමං දුරගමං යන ඒක චරං තනිව හැසිරෙන අසරීරං ශරීරයක් නැහැ ගුහාසයන් කයනම් වූ ගුහාවි තමයි ඉන්නේ යේ චිත්තං සංයමෙස්සන්ති යම් කිසි කෙනෙක් මේ සිත සංවර කරයිද දමණය කරයිද මුඛන්ති මාර බන්ධන මාර බන්ධනයන්ගෙන් ඔහු නිදහස් වේ එහෙනම් සිත දමනින් නොවීමත් එක්ක තමයි මේ ඔක්කොම බන්ධන තියෙන්නේ එතකොට මේ සිත ගැන බුදුරජාණන් වහන්සේ මේ දීලා තින අවධානය ලෝකෙ වෙන කවුරුවක් කළේ නැහැ හැමෝම දැක්කේ ප්‍රධාන දේ හැටියට කයමයි දැන් අපි ගත්තොත් ලෝකෙ තියෙන සියලු විෂයන් බොහෝ අපි ගත්තොත් ගේයක් දොරක් හදාගන්න ඕන තරම් කතා කරනවා ඇඳුම් පැළඳුම් ගැන ඕන තරම් කතා කරනවා කෑම බීම ගැන ඕන තරම් අනිතික මිනිසුන්ට තියෙන ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ ඒවා ගියක් දොරක් පිළිබඳ ප්‍රශ්න ඇඳුම් කැඩුම් ගැන ප්‍රශ්න කෑම බීම ගැන ප්‍රශ්න ශරීරයේ තුමන බේතිත් ගැන ප්‍රශ්න මිසක් සිත දමනි නොවීම කාටවත් ප්‍රශ්නයක් වෙලා නැහැ එතකොට ඒකේ තේරුම මොකද්ද මේ සිත ගැන අවධානයට යොමු වෙලා නැහැ ඔවුන් ඉගෙනගත්තු දේ තුලින් අපිට කවදාවත් පාසල් විෂයක හෝ වෙනත් දේක හෝ මේ සිටී ස්වභාවය ගැන කියලා දෙනවද නැහැ එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ සිත ගැන කොච්චර විදියට පෙන්වලා දීලා තියෙනවද එතකොට එකතැනක උන්වහන්සේ සිත ගැන පෙන්වුවේ කොහොමද මේ සිත මේ වතුරින් ගොඩට ගත්තු මාළුවෙක් වගේ සැලෙනවා කිව්වා මේ සැලෙන ස්වභාවයෙන් යුතු සිත විඥානය ගැන උන්වහන්සේ කොහොමද දේශනා කරන්නේ විඥාන ගැන දේශනා කරන ද්වම් පටිච්ච භික්ඛවේ විඥානස්ස සම්භවෝ හෝති මහණෙනි කරුණු දෙකක් නිසා විඥානේ හට ගැනීම සිද්ධ වෙනවා චක්කුම් පටිච්ච රූපේති උපද්ජති චක්කු විඥාන අසත් රූපයක් නිසා ඇසේ විඥානේ හටගනී එතකොට කන ශබ්දයක් නිසා කනේ විඥානේ හටගනී නාසයත් ගඳ සුවඳක් නිසා නාසයේ විඥානේ හටගනී දිවත් රසයක් නිසා දිවේ විඥානේ හටගනී කයත් පහසක් නිසා කය විඥානේ හටගනී මනසත් අරමුණුත් නිසා මනසේ විඥානේ හටගන්නේ. එතකොට ඒ දෙක දෙක එකතු වෙලා තමයි විඥාන. දැන් අපි මනස, සිත, විඥාන කියන තුන කතා කරන්නේ නේ. දැන් මනස කියන එක එතකොට අපි සංවර කළ යුතු එකක්ද නැද්ද? සංවර කළ යුතු. මොකද හේතුව? මනස දූෂිත වුණොත් අපේ ක්‍රියාවට සම්පූර්ණයෙන්ම ඒ දූෂිත මනස බලපානවා. මනස ප්‍රසන්න වුණොත් අපේ ක්‍රියාවට සම්පූර්ණයෙන්ම ඒ ප්‍රසන්න මනස බලපානවා. සිත නොමග යන්න නොදී රැකගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චිත්තං රක්ඛේත. සිත ආරක්ෂා කරන්න කියනවා. සිතට එහෙට මෙහෙට එහෙම නොමග යන්න දෙන්න එපා කියන. එතකොට සංවර කළ යුතු දේ ආරක්ෂා කළ යුතු දේ ඇටියට තමයි සිත මනස. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දවසක් ජෙක ස්වාමිනාසෙනම භාග්‍යතුන් වහන්සේ විඥානයේ කුමක් කළ යුතුද අවබෝධ කළ යුතුයි. එතකොට මනස සංවර කළ යුතුයි, සීත දමනය කළ යුතුයි, විඥානයේ අවබෝධ කළ යුතුයි. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන සීත කියා යමක් කියයිද, විඥානය කියා යමක් කියයිද, මනස කියා යමක් කියයිද කියලා පෙන්වුවේ මේ තුනම අරූපී නිසා. ඒකයි සතර මහ භූතයෙන් හටගත්තු දේක තියෙන ප්‍රකට ස්වභාවය. මේවේ දකින්න මේවයි ප්‍රකට වෙන්නේ එහෙම. එහෙනම් මනසේ ස්වභාවය අපි මොකද හේතු? ඒ තුනම හටගන්නේ නාම රූපින්. එතකොට නාම රූපෙන් හටගත්තු දේක ප්‍රකට වෙන්නේ ද නාම රූපෙන් හටගත්තු දෙයක් තමයි ඇහත්. දැන් අපිට ඇහි රූපේ ප්‍රකට වුණාට අපිට ඇහැතුලින් අරමුණ ගන්න හැදිලා තියෙන එක ප්‍රකටද? පේන්නේ නැහැ අපිට ඒක. ඇස් පේන්න තියා ඉන්නවා, මේ ඇහැම තියෙන ඔයාට. බාහිරින් බලද්දී ඇස් පේන්නේ නැහැ කියලා හොයන්න බෑ. ඇහැ දිලිසනවා, සාමාන්‍ය ඇහැක තියෙන ලක්ෂණ ඔක්කොම පේන්න තියෙනවා පිටින්. නමුත් ඒ ඇහි විඥානය හටගන්නේ නැහැ. ඒ කොටස නැහැ. එතකොට මේ විඥානය හටගන්න කොටස හැදෙන්නේ නාම රූපෙන් ඇහැත් එක්කම තියෙන්න ඕනේ. එතකොට ඒක පේන්නේ නැහැ. ඒ නිසා අර ඇස් දෙකට පේන්නේ නැහැ මානසික ස්වභාවය. ඇස් දෙකට පේන්නේ නැහැ සිතී ස්වභාවය. ඇස් දෙකට පේන්නේ නැහැ විඥානි ස්වභාවය. ඇස් දෙකට පේන්නේ රූපී ස්වභාවය. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නමුත් මේ සිතී ස්වභාවය මොකක් වගේද? උන්වහන්සේ උපමාවක් පෙ සිතී විඥානි මනසි තියෙන්නේ එකම ස්වභාවයක්. මොකද්ද උපමාව? මොකද්ද උන්වහන්සේ දේශනා කළේ? වනාන්තරයේ ඇවිදගෙන යන ඇසිරෙන වඳුරෙක් ගහක් අල්ලගෙන ඉන්නවා. ඒ අල්ලපු ගහ අතහැරලා තව ගහක් අල්ලනවා. මේ අත්ත අල්ලන් ඉන්නවා. අල්ලපු අත්ත අතහැරලා තව අත්තක් අල්ලනවා. ඒ අත්ත අතහැරලා ඊළඟ අත්ත අල්ලනවා. ඊළඟ අත්ත අතහැරලා ඒ වගේ කියන අරමුණෙන් අරමුණට මනස යන්නේ. අරමුණෙන් අරමුණට මනස පයින්නේ. ඒ වගේ කියනවා. මේක කොච්චර ඇත්තද නේ? දැන් බලන්න, දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා අවුරුදු 2500ට වැඩි. නමුත් උන්වහන්සේ මේ දේශනා කරපු සත්‍ය අද අපි අත්දකින්නේ නැද්ද? අද අපේ මනසේ තියෙන්නේ එහෙම එකක්මයි. එතකොට අපි පරිහරණය කරන රූපස්කන්ධේ තියෙන්නේ එහෙම එකක්මයි. එතකොට බුදුරජාණන් වහන්සේ පටලැවිල්ල කාතුල තියනවා කියලාද මේ කියඳුන්නේ? අසුතුවත් පුතඥයා තුල කාතුලද මේ රූපේ පාවීමයි, මේ සතර මහා භූතයන් හටගත්තු ශරීරේ පාවීමයි, සිත වැළඳ ගැනීමයි කියනක තියෙන්නේ කවුරු තුළද? ඒ කියන්නේ මේ ධර්ම මාර්ගයට පැමිණිච්ච නැති සියලු දෙනාටම තියෙන පොදු ස්වභාවය. ඇත්තෙන්ම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ සද්ධානුසාරී මට්ටමේ ඉඳලා. එතකොට සද්ධානුසාරී මට්ටමට එන්නත් එයාට ආකාරවතී ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ආකාරවතී ශ්‍රද්ධාව ඇති වෙන්න එයාට ප්‍රඥාව තියෙන්න ඕනේ. ඒ ප්‍රඥාව විමසන්න ඕනේ. නැත්නම් අපි කොච්චර දැන් බුදුරජාණන් වහන්සේ ඒක අපිට පෙන්වා දීලා තියෙනවා හරි ලස්සන ප්‍රමාවලින් නේ. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දීලා තියෙනවා කොච්චර ඇහුවත් එයාට ප්‍රඥාව නැත්නම් මොකක් වගේද? දබ්බී සූපරසං යත යාව ජීවම් පිචේ බාලෝ පණ්ඩිතං පයුරු පාසති. බාල පුද්ගලයා යාව ජීවම් කිව්වේ දිවි ඇති තුරාවට ප්‍රඥාවන්ත කෙනෙක් ආශ්‍රය කළත් නසෝ ධම්මං විජානාති, ඔහු ධර්මයේ දකින්නේ නැහැ. දබ්බී සූපරසං යත, ඔව් වෑංජන රසය නොදන්න හැන්ද වගේ කියනවා. එතකොට දැන් අපිට එතකොට ලෝකයේ කොයිතරම් ප්‍රඥාව ප්‍රඥාවන්ත ධර්මයක් ලෝකයේ ආශ්‍රය කළත් කොච්චර මේ ධර්මයේ දැනගෙන හිටියත් එයා බාලෙක් නම් එයාට ඒක තේරෙන්නේ නැහැ. එයාට ඒක වටහා ගන්න බෑ. එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ කොහොමද? මුහත්තම් පිච්චේ විඤ්ඤු පණ්ඩිතම් පයුරු පාසති කිප්පං ධම්මං විජානාති ජිවහා සූපරසං යත. චූටි වෙලාවක් ප්‍රඥාවන්ත කෙනෙක් පුංචි වෙලාවක් ඔව් ඇසුරු කළොත් බුදුරජුන්ගේ ධර්මය කිප්පම් ධම්මං විජානාති වහා ඔහු ධර්මය අවබෝධ කරයි. ජීවහා සූපරසං යත, ඔව් සූපරසේ දන්න දිව වගේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර භික්ෂුන් වහන්සේලා වයසක භික්ෂුන් වහන්සේලා තරුණ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මං හුදෙකලාවේ වාසයට යන්න ආසයි හුදෙකලා වාසයට යන්න මට ඒ සඳහා මට යම් කිසි අවවාදයක් කරන්න කියනවා එතකොට උන්වහන්සේ අවවාද මේ වාක්‍ය එකකින් දෙකකින් කියන්නේ ඒක තැනක කියනවා බුදුරජාණන් වහන්සේගෙන් එහෙම ඉල්ලනවා උන්වහන්සේ කියන හොඳයි මං අවවාදයක් කරන්නම් කියනවා කියලා කියනවා උපාදීයමානෝ භික්ඛවේ බද්දු මාරස් අනුපාදීයමානෝ මුත්තු පාවිමතෝ ඔච්චරයි භාග්‍යතුන් වහන්සේ වැටුණා කියනවා තේරුණා කි මොහොත්තම් පිතේ විඤ්ඤෝ පණ්ඩිතම් පෛරුපාසිති මොහොතයි ඇසුර මොකද්ද ලැබුණ උපදේශේ උපාදීයමානෝ භික්ඛවේ බද්දු මාරස් අනුපාදීයමානෝ මුත්තු පාවිමතෝ මහණෙනි යමකට ග්‍රහණය වුණොත් ඒ ග්‍රහණය වෙන්නේ මාර්යාට ග්‍රහණය අත්හැරුණා නම් නිදහස් වුණෙත් මාර්යාගෙන් භාග්‍යතුන් වහන්සේ වැටුණා කියනවා ඊට පස්සහන පින්වත් භික්ෂුව ඔබට කොහොමද වැටුනේ ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේට උත්තර දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රූපේට ග්‍රහණය වුණොත් වේදනාවට ග්‍රහණය වුණොත් සඤ්ඤාවට ග්‍රහණය වුණොත් සංස්කාරයට ග්‍රහණය වුණොත් විඥාණයට ග්‍රහණය වුණොත් මාර්යාට කැමති දෙයක් කරන්න පුළුවන් මාර්යාගේ ග්‍රහණේ ඉන්නේ රූපේ නිදහස් වුණොත් වේදනා සංඤා සංස්කාර විඥාණය නිදහස් වුණොත් මාර්යාගේ නිදහස් හරි මහණෙනි හරි එන යන්න කියන පුංචි දෙයක් එතකොට බලන්න මේ ප්‍රඥාවන්ත මිනිසා හරි තැනට එතනට ඒ යොමු වුණේ යාගේ පින් බලෙන් දැන් අද ඒ වගේ ප්‍රඥාවන්ත මිනිසෙක් පාල වෙන්නේ නැහැ. පාල වීම දුර්ලභයි. ඒ මොකද හේතුව? ඒ පින නැහැ. ඉතින් එතකොට දැන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා කතා කරලා යනවා. වේගින් අවබෝධය කර යනවා. ප්‍රඥාව නැති කෙනාට කොයිතරම් කරුණ කිව්වත් තේරෙන්නේ නැහැ. එතකොට බලන්න මේ සාමාන්‍ය සංසාරයේ බහුල වශයෙන් යන්නේ සත්‍යයා ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයෝ හැටියටද අශ්‍රුතවත් පුතඥයා හැටියටද අශ්‍රුතවත් පුතඥයා හැටියටයි මේ සංසාරේ ඔහු ගමන් කරන්නේ එතකොට අශ්‍රුතවත් පුතඥයාගේ ස්වභාවයෙන් ඔහු යුක්තයි මොකක්ද මේ පුතඥයාගේ ස්වභාවේ ශාරීරියේ පාවෙන ශාරීරී වේදනා රිදෙලි කැක්කුම් ප්‍රශ්න එනකොට තිත්ත වෙනවා එතකොට හිතෙන්නේම මෙරළ යනවා නම් හොඳයි කියලා. නමුත් හිතගෙන යාගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයි හිත යා වැළඳගෙන ඉවරයි. හිත යා අල්ලගෙන ඉවරයි මම මගේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ස්වභාවයෙන් යුක්තව යා යන්නේ. හැබැයි එයා යන ගමනේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහුණා නම් ඇහිච්ච වෙලාවෙ ඉඳලා අවධානය යොමු නොකළ දෙයකට යා අවධානය යොමු කරනවා. මොකද්ද? සිත ගැන එයා නොසිතූ දෙයක් හිතන්න පටන් ගන්නවා කුමක් ගැනද සිත ගැන එයා සංවර නොකළ දෙයක් සංවර කරන්න පටන් ගන්නවා කුමක්ද සිත එයා නිදහස් නොවුණු දෙයක් ගැන නිදහස් වෙන්න කල්පනා කරනවා මොකෙන්ද සිතෙන් එතකොට මේ தත්තට යම් කිසි ශ්‍රාවකෙක් ඉන්නේ ඔහුගේ ප්‍රඥා මහිමෙන් ඔහු නුවණින් විමසීමෙන් ඒක කෙනෙකුට තවත් කෙනෙකුට බලෙන් කරන්ද බැ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන එක තැනක අර දෝතක කියන දෝතක මානවකයා බුදුරජාණන් වහන්සේට ගිහින් කියන භාග්‍යතුන් වහන්සේ මගේ මාව සැකින් නිදහස් කරන්න කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුවරු ඔබව සැකයෙන් නිදහස් කරන්න යන්නේ ඔබ ධර්මයේ හැසිරෙන්න ධර්මයේ නෝණින් විමසන්න ධර්මයේ විසින් ඔබව සැකයෙන් නිදහස් කරාවි එතකොට අපිට පේනවා ධර්මයේ තමන් නොවනින් විමසීමෙන් තමයි තමන් නිසක බවට පත් වෙන්නේ. තව කෙනෙකුගේ වචනයකින් නෙමෙයි. දැන් ඔබ නිසකයි. දැන් ඔබ නිසක බවට පත් වෙලා ඉන්නවා කියන වචනකින් නෙමෙයි. ධර්මයේ නොවනින් විමසීමෙන් තමයි තමන් නිසක බවට පත් වෙන්නේ. එහෙනම් ඒ නොවනින් විමසීම තමා සතු නැත්තම්. ඒ නොවනින් විමසීම තමන්ගේ ජීවිතයට බද්ධ වෙලා නැත්තම්. නොවනින් විමසීමට තමන් පැමිණෙන්නේ නැත්තම් තමන් සැකයක් එක්ක තමයි ඉන්නේ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ ඊටාම ලස්සනට උන්වහන්සේ දේශනා කරනවා ඒ අසුත පුතජනයාගේ යන ගමන. ඒ නිසායි අසුත පුතජනයාට සතර අපායන් අත් මිදෙන්න බැරි. ඇයි දැන් එයා කය අතාරිනවා, කය පාවන කියලා අතාරිනවා. අත අරපගම වැළඳ ගන්නෙ මොකද්ද? සිත වැළඳ ගන්නවා. ඇයි සිත මුල් කරන් තමයි හැමදේම තියෙන්නේ. හැමදේම තියෙන ඔහුගේ ජීවිතේ සිත මුල් කරන්. දූෂිත සිතකින් යමක් කළාද සිත හරහා. අපි ගත්තොත් එහෙම ධර්මයේ විස්තර කරන ක්ලේශ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, බද්ධ වෛර, මාන්නේ, එකට එක කිරීම, මේ සියලු දේ යන්නේ කුමක් හරහාද? සිත හරහා යන්නේ. එතකොට මියා සිත වැළඳ ගත්තාම අර කුණු ගොඩල් ඔක්කොම යා වැළඳගෙන තියෙන්නේ. එතකොට ඒකත් එක්ක තමයි යාට මම මගේ කියන දෘෂ්ටියත් එක්ක යන්න තියෙන්නේ. හැබැයි සිත විමසන්න පටන් ගත්ත එක්කෙනා තුළ ඊට වඩා වෙනස් දෙයක් වැඩෙනවා. ඒ තමයි සිහිය. නුවණින් විමසීම. ඒ වගේම අකුසල් දුරු කිරීමේ, කුසල් වැඩිීමේ වීරිය. මේවා තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන් ලං කරගන්නේ. ඒ සාමාන්‍ය මිනිසයාට වුණත් සිහිය තියෙනවා. හැබැයි මේ කියන සිහිය, මේ කියන සිහිය ඊට වෙනස් එකක්. ඒ කියන්නේ මෙතන අපි සිහිය කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ යහපත් පැත්ත, අන් අයට හෝ තමන්ට හෝ හානි නැති පැත්ත දියුණු කරගන්න උදව් කරන දේට තමයි මෙතන සිහිය කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දැන් සාමාන්‍ය මිනිස්සයා මෙනෙහි කරන්නේ කොහොමද? දැන් අපි ඉගෙන ගත්තනේ, අනේ මේ ශරීරේ නම් වැඩන්නේ නැහැ, එපා වෙනවා, වැඩන්නේ. ඒතර සාමාන්‍ය මිනිස්සු එහෙම මෙනෙහි කර කර අරක වැළඳ ගන්නවා. මොකක්ද වැළඳ ගන්නෙ? සිත. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, ශ්‍රුතවත්තාරි ශ්‍රාවකයා ඒක කරන්නේ. තත්‍රිභික්කවේ සුතවාරි ශ්‍රාවකෝ මහණෙනි, මේ කාරණේට ඉන්නේ සුතවත්තාරි ශ්‍රාවකයා. ඔහු මොකද කරන්නේ? පටිච්ච සමුප්පාදං ඒව සාදුකං යෝනිසෝ මනසිකරෝති. ඔහු මොකද කරන්නේ? ඔහුට ශාරීරික පීඩා එනකොට, ඔහුට ශාරීරික වේදනා එනකොට, මානසික වේදනා එනකොට ඔහු මොකද කරන්නේ? පටිච්ච සමුප්පාදේම නෝනි මෙනෙහි කරයි. ඔන්න වෙනස. එතකොට පුතජනයාගේ, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ තියෙන පැහැදිලිව පේන වෙනස. ඔහු මෙනෙහි කරන්නේ පටිච්ච සමුප්පාදයයි. ඉති ඉමස්මින් සති ඉදං හෝති. මේක තිබ්බුත් තමයි මේ ඇතිවන්නේ. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මේක ඉපදීමෙනුයි මේ උපදින්නේ. ඉමස්මින් අසති ඉදං නොහෝති. මේ නැත්තං මේ නැහැ. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙයි. මේක තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා පාදක කරගන්නේ තමන්ගේ සිතන රටාවට, තමන්ගේ නුවණින් විමසීමට පාදක කරගන්නේ ඔන්න ඔය සිද්ධාන්තය. ඒක පාදක කරගෙන එයා හිතනවා, ඇයි ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට කලබල නැතුව හිතන්න අවස්ථාව එයා ඇති කරගන්නවා නේ. එයා යම් කිසි අවස්ථාවක නැවතිලා හිතනවා. දැන් සමහර විට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ සෝතාපන්න වෙච්ච අය පවා ඇතැම් අවස්ථාවල් තියෙනවා හිතන්න පෙළඹෙච්ච නැති. බුදුරජාණන් වහන්සේගේ කාලේ විසාකා උපාසිකාව දවසක් මේ එයාගේ මිනිබිරි මැරිලා සෝහනට දාලා, ඒ කාලේ කරන්නේ යම් කිසි කෙනෙක් මැරුණාම සෝහනට දාලා හිට කොණ්ඩෙ තිමා ගන්නවා. ඒ බුද්ධ කාලේ තිබිච්ච චාරිත්‍රය අපිට පේනවා. දැන් අපේ රටේ වුණත් ඔය රොබර්ට් නොක්ස්ගේ ලංකා විස්තරය පොත කියවුවාම තේරෙනවා ඒ කාලේ මැරිච්ච ගමන් කරලා තියෙන සෝනට දැමිල්ල. දැන් මේ කාලේ තමයි අපි දවස් කීපයක් තියාගෙන මේ අවමංගලු, මේක අපිට ආවේ තායිලන්තෙන්. තායිලන්තෙන් උපසම්පදාව ආවට පස්සේ ඒත් එක්කම තායි චාරිත්‍රය තමයි ආවේ. එහෙම අපි ගත්තම දැන් තියෙන්නේ. එතකොට රොබර්ට් නොක්ස්ගේ පොතේ ඒ කාලේ අපිට තිබ්බනම් ඒක තියෙනවා. එතකොට අපිට තිබුණේ, ඉස්සර තිබුණේ ඉන්දීන් සම්ප්‍රදාය. ඉන්දීන් සම්ප්‍රදාය තුළ දවසෙන් අවසන් කටයුතු කරනවා. එතකොට මේ විසාකා ගිහින් මේ සෝහනට ගෙනිහිල්ලා අවසන් කටයුතු කරලා දැන් කොණ්ඩෙත් තෙමාගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. බුදුරජාණන් වහන්සේ විසාකා මොකෝ මේ මහදවල් කොණ්ඩෙත් තෙමාගෙන මේ මොකෝ මක්ුණාද කියලා ඇහුවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මිනිබිරි මල. එතකොට බුදුරජාණන් වහන්සේ දන්නේවත් නෑ මිනිබිරි මල. ඒ මිනිබිරිගේ අවසන් කටයුතු කළා මේ ඉන්නේ. විසාකා මිනිවිරීට ආදරේද කියලා භාග්‍යතුන් වහන්සේ හරි ආදරේ කිව්වා. එහෙට මෙහෙට දුවනවා ගිහි පිරිලා හිටියා කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ තේරුණා මේ විසාකාතුල යම්කිසි ආදරයක් මිනිවිරීගෙන තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා විසාකා මිනිවිරීට ආදරේනේ. එහෙමයි භාග්‍යතුන් වහන්සේ මං හරි ආදරේ කිව්වා මිනිවිරීට. මේ සෙමෙත් නුරින්න ඒ වංශේ චූටි දරුවෝ විසාකාගේ මිනිබිරි වෙනවට සතුටුද? අනේ භාග්‍යතුන් වහන්සේ කොච්චර දෙයක්ද කිව්වා. ඒ වගේ මිනිබිරිය වෙලා මේ සෙවැත් නුර ඔක්කොම ඉන්නවනะ. එතකොට ඇහුවා මේ එහෙමනම් විසාකා මේ සෙවැත් නුර මේ පුංචි දරුවෝ පුංචි දැරියන් දවසට කීයක් මැරිනවද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ එක්කෙනාත් මැරිනවා, දෙන්නත් මැරිනවා, තුන් දිනත් මැරිනවා. එහෙම මැරෙන අවස්ථා තියෙනවා කිව්වා. නොමැරෙන දවසක් නම් නැහැ කිව්වා. හැමදාම එක්කෙනෙක් හරි මැරෙනවා. එහෙනම් ඉතින් ඔයාගේ මිනිබිරි රංචු එක්කෙනා හරි මැරුණොත් ඔයාට හැමදාම ওই කොණ්ඩි තෙමන් ඉන්න වෙයි කිව්වා. එතකොට තමයි විසාකාට සිහිය උපන්නේ. ඒ කාලේ පින්වත්නි මිනිස්සුන්ගේ ප්‍රඥාවට තැනක් තියෙනවා. මේ කාලේ තැනක් නැහැ. මේ කාලේ ධර්මයේ ඉගෙන ගන්නව නම් කවුරු හරි ධර්මයේ හැසිරෙනව නම් කවුරු හරි අපහාස කරන්න බලාගෙන ඉන්නව අර පූස ගොදුරු දිහා බලන් ඉන්නවා වගේ. බැරි වෙලාවත් එහෙමගේ ඇඬුවොත් කම්පවුන්ඩ් කම්පා වෙනවනේ ඔයා අහන්නේ නැද්ද? අහනවා. අපහාසක තුච්ච ලෝකයක්. ධර්මයේ හැසිරෙන්නන්ටත් තීරසියා කරනවා, ධර්මයේ කියන්නන්ටත් තීරසියා කරනවා, ධර්මයේ කියවන්නන්ටත් තීරසියා කරනවා, ධර්මයේ සොයන්නන්ටත් තීරසියා කරනවා. අනිත් අය ගැන බගක් නැත. එතකොට කොච්චර පරිහානියට පත්වෙච්ච යුගයක්ද මේ? එතකොට විසාකාව එකපාරටම කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ මට එක්කෙනෙක්වත් එපා කියනවා. එතකොට ඒ කියන්නේ අතරීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. සැනකින් ඒ කාරණේ තේරුම් ගන්නවා. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? මේ ඇති කල්ලි මේවේ. අන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකේ හොඳට හිතපු අවස්ථාව අපිට හම්බ වෙනවා අර සුප්පියා උපාසිකාවගේ කතන්දරින්. සීවලි හාමුදුරුවන්ගේ අම්මා අර මෞකුසී සීවලි කුමාරය 7 අවුරුදු 7 මාස 7 දිනක් රැඳිලා හිටියා. එතකොට ඒකට දාල තන මූඩ ගර්භ වෙලා කියලා. ඒ කියන්නේ ගැබ හිර වෙලා. එතකොට අම්මා කොච්චර වේදනාවෙන්ද බඩ අතක ගා මොකක් දඬඬ කියලා තියෙන්නේ. මේක පරිසම්පාදෙම නෙහි කරලා තියෙන්නේ. ඉපදීම නිසයි මේ දුක. මේ ඇති කල්ලි මේවේ. මේින් නිදහස් වෙන්නයි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ කිව්වේ. මේ නැත්තම් මේ නැත. මේක තමයි මෙනෙහි කරලා තියෙන්නේ. එතකොට බලන්නේ ශ්‍රුත්වත් ආරි ශ්‍රාවකෙක් කල්පනා කරන රටාව. එතකොට එතනට යන්න නම් එයාගේ අභ්‍යන්තරයේ යම් කිසි වෙනසක් තියෙන්න ඕනේ. ඒ වෙනස තමයි අසුත පුතඥයෙක් තුළ නැති වෙනස. අසුත පුතඥයා සම්පූර්ණයෙන්ම කය එපා කරගන්නවා. කය ඕනේ නැහැ කියනවා. හිත මම කියලා ගන්නවා. දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් ඔන්න ධර්මය පුරුදු කරනවා. අසනීප වෙනවා. ධර්මය කොච්චර ඉගෙන ගත්තත් එයා යෝනිසෝ මනසිකාරය දිල නැත්තම් ඉරවසියාට ඒ අසනීපේ කරදර එනවනම් එයා හිතනවා මේ ධර්මයේ ඉගෙනීමේ අනුභවයෙන් කරදර නැති වෙන්න ඕනේ. ධර්මයේ ඉගෙනීමේ අනුභවයෙන් එයා සැපේට පත් වෙන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ. ඊට පස්සේ එයා ධර්මයටත් බයිනවා. මම මෙච්චර පුරුදු කරනවා. කෝමට පිහිටා. එතකොට අසුත පුතඥයාගේ හැටි. අසුත පුතඥයාට පිහිට හොයන විදිය දන්නේ නැහැ. අසුත පුතඥයා පිහිට හොයද්දි තමාව දූෂණය වෙනවා. තමාට තමාගේ ජීවිතයට හානි පැමිණෙනවා. තමන්ගේ තියෙන කුසල් වලට හානි පැමිණෙනවා අසුත පුතඥයා පිහිට හොයද්දි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන් එහෙම නෙමෙයි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවෙන් යුක්ත විමසලා තමන්ගේ යම් කුසලයක් තියෙනවාද ඒ කුසලයේ ආරක්ෂා කරගන්නවා. දැන් කුසල අතර අග්‍රම කුසලයේ අපිට ප්‍රකටවම ඉස්සලාම එන්නේ තිසරණේ. මේ තිසරණේ රැකගෙන තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා වැඩ කරන්නේ. දැන් ඇයි දැන් මේ විදිහට හිතනෝ නම් ඇර මොකක්වත් ප්‍රශ්නයක් නැහැ නේ. ඇයි ඕනම් ප්‍රශ්නක දිහා හිතනෝ නම් මේ ඇති කල්ලි මේ ඉපදීම නිසායි මට මේ ප්‍රශ්න. ඉපදුනේ කොහොමද? කර්මානුරූපෝ. එහෙනම් මේක කර්මානුරූප ආපු එක. එයාට ඉවසන්න, දරාගන්න, නුවණින් විමසන්න, නොගැටි නොඇලී සිටින්න එයාට උවමනා කරන දේ යාගාව තියෙනවා. දැන් එහෙම බැලුවොත් දැන් ඉපදීම නිසායි. දැන් අපි ඔක්කොම මේ මොන දෙලයි ඉපදීම නිසානේ. එතකොට අපි ඉපදුනේ කර්මයේ දායාද කරගෙන. කර්මයේ ඔව් කර්මයේ උත්පත්ති ස්ථානය කරගෙන. කර්මයේ ඥාතියා කරගෙන. ඔව් කර්මයේ පිළිසරණ කරගෙන. එහෙම තමයි මේ සංසාරය අපි ගියේ. එහෙම තමයි අපි මානුෂ්‍ය ලෝකෙටත් ආවේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට මේ කර්මයේ පිළිබඳ කතන්දරයේ හොඳට දිගෑරලා පෙන්නනවා. ඒක පින්නනම් විපාක දෙන විදිහ. සමාහට ගියාත්ම විපාක දෙන්න බැරි වෙච්ච එක මේ ආත්ම විපාක දෙනවා. ඒක මොකද්ද? උපපජ්ජ වේදනීය කර්මය. ගියාත්ම විපාක දෙන්න බැරි වුණා. ගියාත්මේ කරපු දේ ගියාත්මෙම විපාක දෙලා ඉවර වුණා නම් ඒක මොකද්ද? චිත්ත ධම්ම වේදිනී කර්මයක ඉවර වුණා ඒක. හැබැයි ඉවර නොවී තියෙන එක මේ ආත්මෙට එන්න බැරිද? මේ ආත්මෙ එන්න පුළුවන්. ඒක උපපජ්ජ වේදනීය කර්මය. හැබැයි නිවන් දකින්නකම්ම අවස්ථානුකූලව ඇවිල්ලා විපාක දෙන කර්මක් තියෙනවා. අපරාපරි වේදනීය කර්ම. ඒ නිසා අපිට කර්මය පිළිබඳ කර්මයේ සහ කර්ම විපාක පිළිබඳ ඥානයේ මොන ඥානයක්ද? තථාගත බලයක්. ඒක තථාගතයන් වහන්සේගේ බලය. තථාගතයන්ගේ දස බලෙන් එකක් තමයි. එතකොට අතීත අනාගත වර්තමාන කර්මයන්ගේ ඒ කර්ම විපාක පිළිබඳ ඥානෙ තථාගත බලයක්. ඒක එතකොට අපිට ලෝකික කාටවත් ප්‍රකට එක නෙමෙයි. එතකොට අපි ධර්මයේ තුලින් මේව දැනගෙන හිටියනම් මේව පරිසරයක් තියෙන්නේ කියලා එතකොට යාට බැරිද සුවසේ මේ හේතුඵල ධර්මය විමසන්න. එතකොට යාට විමසන්න පුළුවන්කම ඇති වෙනවා. අන්නේ එතකොට හැබැයි මේක සාමාන්‍යයෙන් ප්‍රඥාවන්ත කෙනාමයි කරන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ අමතිස්සම දේශනා කරන්නේ මම මේ කියන දේ තේරුම් ගන්නේ ප්‍රඥාවන්තයමයි. ප්‍රඥාවන්තස්සයන් ධම්මෝ. මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයාටයි. නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥා නැති කෙනාට නොවේ. එතකොට මේ ප්‍රඥාවන්ත කෙනාට තියෙන ධර්මය ඕනෑම අර්බුදකාරී අවස්ථාවක නුවණින් විමසනවා. කොහොමද යා විමසන්නේ? මේ ඇතිකල්ලි මේ වේ, මේ පොදිනකොට මේ උපදී. දැන් යාට තේරුණොත් මේ ප්‍රශ්න ඔක්කොම තියෙන ඉපදීම නිසා කියලා. ඊට පස්සේ යා ඉපදීම ගැන විග්‍රහ කරගන්නවානේ. මං උපන්නේ භවය නිසා කියලා. එතකොට භවය කියන්නේ ඔව් කර්ම විපාකනේ. විපාක පිණිස කර්මේ සාකස්සෙලා තිබිච්ච නිසානේ මෙහෙම උපතක් කරා මං ආවේ. එතකොට යා ඊට පස්සේ හිතනවා භවය හැදුනේ කොහමද? ඔව් මට භවයේ තිබ්බේ උපාදාන තිබ්බ නිසානේ. මේ ඇතිකල්ලි මේ වේ. උපාදාන තිබිච්ච නිසානේ මේ භවයක් තිබුණේ. එහෙනම් මේ උපාදානේ මම කරගෙන තියෙන්නේ මේ භවයට උවමන හැටියටනේ. එතකොට උපාදාන පත්‍ය භව. ඊට පස්සේ යා හිතනවා මේ ඇතිකල්ලි මේ වේ. උපාදාන ඇති උනේ තණ්හාව නිසානේ. තණ්හාව ඇති උනේ විඳීම නිසානේ. විඳීම ඇති උනේ. දැන් මේකේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අපි ගත්තොත් මේ මෙහිම පටිච්චසමුප්පාදේ නොනින් විමසනවා ශ්‍රාවකයා. පටිච්චසමුප්පාදේ නොනින් විමසලා ඊට පස්සේ හිතනවා දැන් අපි ඒ කියන්නේ දැන් ඉපදීම ඇතුනේ භවෙ නිසානේ. එතකොට උපාදාන තිබ්බ නිසානේ භවය ඇති උනේ. තණ්හාව තිබ්බ නිසානේ උපාදාන ඇති උනේ. විඳීම තිබ්බ නිසානේ තණ්හාව ඇති උනේ. ස්පර්ශය නිසානේ විඳීම ඇති උනේ. ආයතනය නිසා ස්පර්ශය ඇති වුණේ. නාම රූප නිසා ආයතන ඇති වුණේ. මේම අවිද්‍යාවට මේනවා. ඊට පස්සේ ආකල්පනා කරනවා එහෙනම් අවිද්‍යාව නිසා තමයි මේ ඔක්කොම මේ දිගටම ඇවිල්ලා මම මේ මෙතනට ඇවිල්ලා තියෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. දැන් යා එහෙම හිතන්නේ. යා ගුටි කාපුවා එනපුවා බැනපුවා නෙමෙයි හිතන්නේ. ඊට පස්සේ යා හිතනවා හරි මට මේ ප්‍රශ්නේ නැහැනේ ඉපදීම නැත්තම්. ඉපදීම නැහැනේ. භවෙ නැත්තම්. භවෙ නැනේ. උපාදාන නැත්තම්. උපාදාන නැනේ. තණ්හාව නැත්තම්. තණ්හාව නැනේ. විදීමක් නැත්තම්. විදීමක් නැනේ. ස්පර්ශයක් නැත්තම්. ස්පර්ශයක් නැනේ. ආයතනයක් නැත්තම්. ආයතනයක් නැනේ. නාම රූප නැත්තම්. නාම රූප නැනේ. විඥානේ නැත්තම්. විඥානේ නැනේ. සංස්කාර නැත්තම්. සංස්කාර නැහෙනේ. අවිද්‍යාව නැත්නම් අවිද්‍යාව ඉතුරු නැතුනේ මේ ඔක්කොම ඉවරයිනේ කියලා හිතනවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කරලා මේ සුතවත් ආරිය ශ්‍රාවකයාටත් එන්න පුළුවන් ප්‍රශ්න. එතකොට සුතවත් ආරිය ශ්‍රාවකයා පරිසම්පාදයේ හොඳට විමසලා එයා ඒ විතරනේ සුතවත් ආරිය ශ්‍රාවකයා තවත් ගැඹුරට හිතනවා. කොහොමද මේ ඔන්න සැපක් විඳිනවා. සැපක් විඳිනකට හිතනවා සුඛ වේදනියම් භික්ඛවේ පස්සම් පටිච්ච උපද්දති සුඛා වේදනා. මහණෙනි එයා හිතනවා මේ සැපක් විඳිනවාද මේක සැප වේදනාව ඇති කරන ස්පර්ශය නිසායි ඇති වුනේ. එතකොට සැපක් විඳිනවා නම් ඒක ඇති වෙන්නේ මොකෙන්ද? සැප වේදනාව ඇති කරන ස්පර්ශයෙන්. තස්සීව සුඛ වේදනියස පස්සස නිරෝධා. ඒ සැප වේදනාව ඇති වෙන ස්පර්ශය තියෙනකන් තමයි සැප විඳීම තියෙන්නේ. එතකොට සැප වේදනාව ඇති වෙන ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඒ සැප වේදනාව ඇති වෙන ස්පර්ශයෙන් හටගත්තාද යම් විඳීමක් ඒ විඳීම නිරුද්ධ වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක් වේදනාව ඇති කරන ස්පර්ශය නිසායි දුක් වේදනාව හටගන්නේ. දැන් බලන්න මේකට කොච්චර ගැඹුරෙන් හිතන්න පුළුවන් විය යුතුද? ඒකෙන් දැන් අපි ගත්ත දුක් වේදනාවක් හටගත්තා මට මේ දුක්සහගත ස්පර්ශයක් ඇති වෙලා. මේ දුක්සහගත ස්පර්ශයෙන් තමයි මම මේ දුක විඳින්නේ. මෙතනට යා එන්න දැන් කොච්චරනම් හේතුඵල ධර්ම විනිවිද පේන්න ඕනද යා? ඇයි එහෙම නැත්තං යා දුකම වැළඳ ගන්නවනේ මම කියලා. දුක්සහගත ස්පර්ශයක් නිසායි මේ දුක් විඳීම නැමැති දේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා තේරෙන්න නම් එයායි හේතුප්‍රත්‍ය ධර්මයේ විනිවිද දකින්න ඕනේ නේ. එයාට පේන්න ඕනේ නේ. විමසන්න ඕනේ නේ. එතකොට දුක් විඳීම තිබෙන්නේ දුක්සාගත ස්පර්ශයෙන් නම් දුක් විඳීම නැති වෙන්නේ දුක්සාගත ස්පර්ශයෙන් නැති වී ගියාම දුක් විඳීම නැති වෙලා යනවා. ඊළඟට දුක් සැප රහිත වූ ස්පර්ශයක් නිසා මොකද්ද හටගන්නේ? දුක් සැප රහිත විඳීම. එතකොට ඒ විඳීම නැති යන්නේ දුක් සැප රහිත ස්පර්ශි නැති වෙන. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා අපට ඇති වෙන විඳීම් තුන් ආකාරයක් කියලා ප්‍රධාන වශයෙන්. ඒ තමයි ඔව් සැපේ කියන එක අපිට අපි විඳිනවා. සැපේ කියන එක විඳිනවා. ඒ වගේම දුක කියන එක විඳිනවා. ඊළඟට බව දුක් සැප රහිත බව විඳිනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් අපි යම් සැපක් විඳිනවාද ඒක සැප සහගත ස්පර්ශී ඵලයක්. ඒකට ඒකේ හේතුව මොකද්ද? සැප සහගත ස්පර්ශේ. ඵලය මොකද්ද? සැප විඳීම. එතකොට සැප සහගත ස්පර්ශී තිබුණා නම් විනාඩියක් සැප විඳීම කොච්චර වෙලාවක් තියෙනවද? විනාඩියයි. සැපසහගත ස්පර්ශය තිබුණා නම් විනාඩි 10ක්. සැප විඳීම තියෙන්නේ විනාඩි 10යි. එතකොට සැපසහගත ස්පර්ශය විනාඩි 10කින් නිරුද්ධ වෙනවා. එතකොට අර සැප විඳීම නිරුද්ධ වෙලා යනවා. එතකොට ඒක දකින්න මට්ටමට යා ඒ විඳීම ගැන අවධානය හිටියනවා. එයාට ඒක තීරුම් ගන්න පුළුවන්. දැන් දුකක් විඳිනවා. දුක්සහගත ස්පර්ශය තියෙන යාට විනාඩියක් නම් දුක් විඳීම තියෙන්නේ විනාඩිය. මම ඔබට තව තේරෙන එකක් කියන්න. අපි කිව්ව ඔබට කවුරු හරි හිංසාවක් පීඩාවක් එක්ක වේදයක් කඩා වඩාගෙන එක්ක ඔබට මහා අසාධාරණයක් කළා. දැන් ඔය යම්කිසි වේදනාවකින් ඉන්නවා. ඉතල කෙනෙකුට ගිහිල්ලා කියනවා අනේ මට මෙහෙම කරදරයක් වුණා කියලා ඔබ මතක් කර කර කියනවා. දැන් එතකොට ඒක මොන සහගතද? දුක් සහගත ස්පර්ශයක දුක්. දැන් ඔබට කඳුළු කඩා හැලෙනවා. එකම හුස්ම ගන්න අමාරුවෙන් එතන අනිත් එක නම් නැහැ ඔක අතරම අතරම අතරම කියලා කියනවා. අතරම කියලා ඔබව හිනසනවා. එතකොට මොකද වෙන්නේ? ආර්යක ඔබට මතක නැති වෙලා ඔබ හිනා වෙන්න පටන් ගන්නවා. එතකොට අර දුක්සාගතී ස්පර්ශයෙන් දුක් විඳීම තිබ්බද ඒක නිරුද්ධ වෙලා ගියා. ඊට පස්සේ මොකද වුනේ? සපසාගතී ස්පර්ශයකින් දැන් අර අහලා දැන් අර අතන අතරින් කියලා විහිළුවක් කරන්න. එතකොට කනහරා රූපයහරා දැන් ඇහි ස්පර්ශේ කනේ ස්පර්ශේ. එතකොට මේ වෙනින් එකක් නෙන්නේ දැන්. දැන් අර හිතෙන් මතක් වෙච්ච එක කියන්නේ මනස ස්පර්ශ වෙනස් වුණා. වෙනස් වෙලා ඒක ඊට පස්සේ යට ඒක මතක නැතුව ගියා. දැන් උනේ සතුටින් ඉන්න. වෙන්න බැරිද මේක? හැබැයි මේ සිද්ධිය වෙන්න යා එහෙම වෙනකොට දැන් කොච්චර කල්පනාව දිනු කළා තියෙන ඕනේද? එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මේක හරි ලස්සනට දේශනා කරනවා. මහණෙනි මේ විඳීම කියලා කියන්නේ දර කෑලි දෙකක් එකට අතුල්ලලා චේතනාප වික්කේ වික්ඛවේ ද්වෙන්නම් කට්ඨානම් සංගට්ඨ සමෝධාන උස්මා ජායති තේජෝ අබිනිබ්බත්‍තති. මහණෙනි මේක හරියට දර කෑලි දෙකක් එකට අතුල්ලනකට රත් වෙනවා, ගින්න හට ගන්නවා මේ වගේ කියනවා. එතකොට මේ දර කෑලි දෙකෙන් ගින්න හට ගත්තද මේ දර කෑලි දෙක ඈත් කරනවා. මේක හිම්මම දෙපැත්තේ නිවිලා යනවා. මේ වගේ මහණෙනි මේ ස්පර්ශයෙන් තමයි සපසහගත ස්පර්ශයක් ආවොත් සප විඳීම ඇති වෙනවා. සපසහගත ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට සප විඳීම නිරුද්ධ වෙනවා. දුක්සහගත ස්පර්ශයක් ඇති වුණොත් දුක් විඳීම ඇති වෙනවා. දුක්සහගත ස්පර්ශය නිරුද්ධ වෙනකොට දුක් විඳීම නිරුද්ධ වෙනවා. උපේක්ෂාසහගත ස්පර්ශයක් ඇති වුණොත් උපේක්ෂාව ඇති වෙනවා. උපේක්ෂාසහගත ස්පර්ශය නිරුද්ධ වුණොත් නිරුද්ධ වෙන. මෙන්න මේ විදිහට තමයි කියනවා මේ ජීවිත පැවැත්ම සිද්ධ වෙන්නේ. එතකොට දැන් අර අසෘතවත් පුතඥය කලකිරුනේ කය ගැන විතරයි. මේක දේශනා කරනවා නැහැ මහණෙනි. අසෘත පුතඥය වගේ නෙවෙයි සෘතවත් ආර්ය ශ්‍රාවකය. මේ සෘතවත් ආර්ය ශ්‍රාවකයා ස්පර්ශයේත් කලකිරෙනවා. විඳීම ගැනත් කලකිරෙනවා. සංඥාව ගැනත් කලකිරෙනවා. සංස්කාර ගැනත් කලකිරෙනවා. විඥානය ගැනත් කලකිරෙනවා. ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන සියල්ල ගැනම කලකිරෙනවා. කවුද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. අර මේ වැළඳ ගන්නෑ පේන්නේ නැති එක. නමුත් අසුත පුදඥයම නෙමෙයි කය ගැන විතරක් කලකිරෙනවා. සිත එහෙම නැහැ. සිත ගැන යා කලකිරෙන්නේ නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර මහන්සි ආරන්ද අපිට යම් කිසි ආකාරයකට මේ අපි වැටිලා ඉන්න ආගාදෙන් අපි ගොඩ ගන්න යම් කිසි උදව්වක් දෙන්න උන්වහන්සේ කොච්චරනම් උත්සාහයක් අරන් තියනවාද? ඒකනේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුනනට දේශනා කළේ ආනන්දේ ඔබ යම් කිසි කෙනෙකුට ආදරයක් ඇත්නම් කරුණාවක් ඇත්නම් අනුකම්පාවක් ඇත්නම් තථාගතයන් වහන්සේව හඳුන්වා දෙන්න ඕනේ කියනවා. තථාගතයන් වහන්සේ කෙරෙහි හිත පහදවන්න ඕනේ කියනවා. ඇයි? උන්වහන්සේගේ අවබෝධය හරි නිසා. ඊළඟට ධර්මයේ හඳුන්වා දෙන්න ඕනේ කියනවා. ධර්මයේ කෙරෙහි හිත පහදවන්න ඕනේ කියනවා. ඇයි? ඒ ධර්මයේ තමයි හරි විස්තරේ තියෙන්නේ. ඊළඟට සංඝයව හඳුන්වා දෙන්න ඕනේ කියනවා. සංඝයා කෙරෙහි හිත පහදන්න ඕනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵලලාභී රහතන් වහන්සේලා ප්‍රමුඛ මාර්ගඵලලාභී ශ්‍රාවකයන් මේ මාර්ගේ ගමන් කළා, ගමන් කරනවා. ඒ නිසා ඒක හඳුන්වලා දෙන්න ඕනේ කියනවා. එතකොට මේ මාර්ගයේ තව පිරිසක් මේ මාර්ගේ යන පිරිසක් ඉන්නවනේ කියලා හිත පහදිනවා. ඒ හිත පහද. ඒකයි බුද්ධ කාලේ මේ ධර්ම හොඳට පැතිරුණේ. මේ ධර්ම මාර්ගයේ යන පිරිසට බාධා කරනවට වඩා හැමතැනම තිබුණ යම් පිරිසට ශ්‍රාවක පිරිස විසින් උදව් කිරීම. ඒ නිසා ශ්‍රාවකය කියන්නේ ඒකයි. ඒකට බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ පෙන්වා දුන්නා එහෙම කරුණා මෛත්‍රිය තියෙනවා නම් කරන්න කියලා. මොකද හේතුව? සමහර විට මිනිස්සයා මේ මනුස්ස ලෝකෙට එන්නේ බොහෝ කාලයකට පස්සේ. සමහර විට දැන් බුද්ධ දේශනා බලද්දි පේනවා නිරේ හිටපු එක්කෙනත් දුක් විඳලා විඳලා විඳලා ආයමත් මනුස්ස ලෝකෙට එනවා. හැබැයි මනුස්ස ලෝකෙදි සමහර විට උපපජ්ජ වේදීන කර්ම විපාකයට දැන් මොන දෙනවා? ඒ කියන්නේ අයකො ලෙඩ දුකින් යුක්තයි, හර්ධරින් යුක්තයි, නැති බෙරිකමෙන් යුක්තයි, මේ වගේ දෙයකට මොන දෙනවා? සමහර කෙනෙක් තිරිසන් අපාය ඉඳලා මනුස්ස ලෝකෙට එනවා. සමහර කෙනෙක් ප්‍රේත ලෝකෙ ඉඳලා මනුස්ස ලෝකෙට එනවා. සුළු පිරිසක් මනුස්ස ලෝකෙ ඉඳලා මනුස්ස ලෝකෙට එනවා. සමහරු දෙවියන් අතර ඉඳලා මනුස්ස ලෝකෙට එනවා. එතකොට මේ කොයි අතරින් ඉඳලා මනුස්ස ලෝකෙට ආවත් සමහර විට යාට තියෙන්න පුළුවන් ධර්මයේ අවබෝධ කිරීමේ, ඒ කියන්නේ ප්‍රඥාව දිනු කර ගැනීමේ වාසනාව. කුසල් වැඩිීමේ වාසනාව අකුසල් දුරු කිරීමේ වාසනාව සිය උපද්දවා ගැනීම වාසනාව තියෙන්න පුළුවන් නමුත් අපි ඒක නොදැන ඉන්න පුළුවන් කෙනෙක් ඒක නොදැන ඉන්න පුළුවන් එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහුවොත් විතරයි තමන්ගේ සැඟවීගේ වාසනාව මතුවේනේ ඇත්තම අපි අපිට සිහිය තියෙනවා කියලා අපි දන්නේ සිහිය දිනු කරන ධර්මයක් අහනකම් මොකද සිහිය දිනු කරන ධර්මයක් ඇහුවොත් තමයි අපි පෙළඹෙන්නේ සිහිය දිනු කරන්න එතකොට නුවණින් විමසීම අපිට තියෙන්න පුළුවන් නමුත් අපි නොදැන ඉන්න පුළුවන් නුවණින් විමසීම තියෙන බව එතකොට නුවණින් විමසීම දිනු කරන ධර්මයක් ඇහුවොත් තමයි ආර නුවණින් විමසීම කියන එකට අපි පෙළඹෙන්නේ එතකොට මානසිකව වීරිය ඇති කරගන්න අපිට හැකියාවක් තියෙන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැත්තම් ඒ හැකියාව එහෙමම අපි මැරිලා යනකටම මැරිලා යනවා. දැන් අපි ගත්තොත් සිහිය උපදින හැකියාවක් එක්ක අපි උපන්න කියමු. මේක පාවිච්චි වුනේ නැත්තම් අපි මැරෙන එකට ඒක මැරිලා යනවා. නුවණින් විමසීමේ හැකියාවක් එක්ක අපි උපන්න කියමු. ඒක පාවිච්චි වුනේ නැත්තම් ඒ නුවණින් විමසීමේ හැකියාව පාවිච්චි නොවීම මැරිලා යනවා. වීරිය ඇති කරගන්න හැකියාවක් එක්ක අපි උපන්න කියමු. ඒ වීරිය අපි පාවිච්චි කළේ නැත්තම් ඒකත් එක්කම අපි මෙරිලා යනවා. අපි කියමු හොඳ සරුසාරිඩමක් අපිට තිබුණා. හොඳ සරුසාරිඩමක් තිබ්බා හිතුවම ගමන් පැලවෙන. නමුත් ඒක පාවිච්චි කරන්නේ නැතුව අපි වික්කොත් ඒකේ කී අවස්ථාව ඉවරයි. ඒ වගේ අපිට මේ තියෙන අවස්ථාව අපිට අපි දන්නේ නැහැ අපිට කොච්චර දුරට මේ මොකද අපිට පේන්නේ නැහැ සීය කොච්චර දිනු කරගන්න පුළුවන්ද කියලා අපිට පේන්නේ. ප්‍රඥාව කොච්චර දිනු කරගන්න පුළුවන්ද කියලා අපිට පේන්නේ. වීරිය කොච්චර දිනු කරගන්න පුළුවන්ද කියලා අපිට පේන්නේ. හැබැයි නොපෙනෙන පැත්ත නොපෙනෙන යහපත. නමුත් අපිට අනිත්‍ය හොඳට පේනවනේ. ඇයි පරිසරය තුළ දුෂ්ටකම් ඇති වෙන ඊර්ෂියාව ඇති කරගන්න ස්වභාවයක් අපිට තිබ්බනම් ඒකට උනතරම් පරිසරය තියෙනවනේ. ඊර්ෂියා පටගාලා හටගන්න. එකට එක කරන පරිසරය ඇති වෙච්ච ගමන් එකට එක කරන ගතිය යාගේ තියෙනවනම් ඒක පටකාලා විස්මතු වෙලා එනවා බද්ධ වෛරය ඇති වෙන ගතියක් යා තුළ තියෙනවනම් ඒ පුංචි සිද්ධියකින් හරි ඒ බද්ධ වෛරය මතු වෙලා එනවා මාන්නිය ඇති වෙන යාගේ ගතියක් තියෙනවනම් පොඩි දෙයකින් හරි යාට මාන්න ඇති වෙනවා මේ වගේ අපි සැඟවි දැන් මොකද පුංචි කාලේ අපි ඉස්කෝලේ යද්දී ඇවිදිද්දී මේ මොකක්වත් වෙනස්කම් අපිට ප්‍රකටව තේරුන්නේ නැහැ නමුත් අපි වයසින් ලොකු වෙලා ඉද්දී මේ සර්පෝ හැදෙනවා වගේ අකුසල් හැදුන්නේ නැද්ද? හැදුනනේ. එතකොට නමුත් මේ කුසල පැත්ත ඉස්මතු කරන දේත් අපිට හමු නොවුනොත් කුසල් වඩන විදියක් අපිට හමු නොවුනොත් නුවණින් විමසන ක්‍රමයක් අපිට හමු නොවුනොත් සමහර විට අපිට ඉස්මතු නොවෙච්ච පැත්ත සදාටම වැලිලා තමයි මැරෙන්නේ. එතකොට සමහර විට මේ මනුස්ස ආත්මය අපිට ආවා. ඊය මනුස්ස ආත්මෙන් අපි චුත වුණා. හැබැයි චුත වුණේ වටිනා දේවල් ඉස්මතු නොකොට හානි කරන දේවල් ඉස්මතු කරගෙන නම් ඊරවස ආයේ මනුස්ස ආත්මයකට ඉන්න තියෙන අවස්ථාව සමහරට ආයෙත් කැරකිලා ආවත් එයාට ආයි බේරුමක් නෑ බුදු දේශනාව තියෙනවා දැන් ඔන්න නිරිය ගිහිල්ලා දුකසී ඉඳලා ඔන්න මනුස්ස ලෝකෙට එනවා මනුස්ස ලෝකෙට ඇවිල්ලා දුකසී ජීවත් වෙනවා ආයෙ මෙයා ඒ දුක්පත්කම ඒ නැති බැරිකම නිසා ආයෙ පෞරස් කරනවා ප්‍රස්කලයි නිරයම දෙවියන් අතරින් එනවා කියන්නේ මනස ලෝකෙට එනවා සපට ඉන්න ලැබෙනවා කන්න බොන්න ලැබෙනවා නමුත් ධර්මයක් නැහැ එතකොට මොකද වෙන්නේ එතනදිත් එයා පෞරස් කරනවා පෞරස් කළා ඒ හේතුවෙන් යා නිරයම මේ වගේ බුදුරජාන් වහන්සේ පෙන්වා දීලා තියෙන විදිය බැලුවාම මේ පේන තෙක් මානක සුගතියන් අවස්ථාවක් නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරව කලාතුරකින් තමයි ඒක නිකන් අහම්බෙන් අහම්බෙන්ම සිද්ධ වෙන සිද්ධියක් වුණොත් මිසක් එහෙම නැත්තම් සුගතිය කරා දැන් අපි සමහරට මනුස්ස ලෝකෙට අපි ආවේ අහඹු සිද්ධියකින් වෙන්නේ නැති නේ අහඹු සිද්ධියකින් මිනිස් ලෝකෙට ආවා දැන් මිනිස් ලෝකේ ඉන්නවා නමුත් මේක අපි තුල තියෙන්න පුළුවන් අර අපිට නොතේරෙන ගුණධර්ම හැබැයි ඒව වැඩෙන්නේ නැහැ අපිට අනුකූල උදයක් ඒක හරි ස්වභාවික දියක් ස්වභාවික දෙයක් ඒ කියන්නේ ඕනම දෙයක් එහෙමයි නේ ගහක් උනත් මල්පල හට ගන්න නම් ඒ ගහට උමනා කරන පරිසරේ ඒ ගහට අපි හදලා දෙන්න ඕනේ. අපි ගහ වටේ හාරලා පොර ටිකක් දාලා ඊළඟට වතුර ටිකක් දාලා ඒ ගහට වදුල තියෙනවා නම් ඒ වටේ ගස් ටික අයින් වදුල අයින් කළා අපි ඉරාවට පොඩ්ඩක් ගහ වැටෙන්න දීලා මෙමු තිබ්බොත් මොකද වෙන්නේ අර ගහේ අර ඈලි මෑලි කේන්දාරි ගැති ඔක්කොම නැති වෙලා ගහ හොතට හැදිලා ඇවිල්ලා නිසි කලට මල්ලෙන්නේ නැද්ද නිසි කලට නිසි වයසට ඒ ගහේ අභ්‍යන්තරයේ මෝරගෙන ආවට පස්සේ සුදුසු කාලෙදි ගහින් පළ නෙලනවා නැත්තම් අපි ගහ අතකපොත් පළ දීපන් කියලා හටගන්නේ හටගන්නේ නැහැ එතකොට ඒ වගේ තියෙනවා සමහරට රෝග තියෙනවා රෝග අයින් කරන්න ඕනේ ගහ දෙන්න ඉතින් ඒ වගේම ස්වභාවික නියාමයක් තමයි මේ හේතුපත්‍යයෙන් හටගත්තු මේ ශරීරයේ තියෙන්නේත් මේ මනසේ තියෙන්නේ අපි රැස් කරපු කර්ම රටාවේ තියෙන්නේත් ඒක එතකොට මේ මනුස්ස ලෝකෙට ආපු අපිට දැන් මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් කල්පනා කරන්න ඕන දේවල් අසුතව පුතජනට ඕන තරම් ඉඳලා තියෙනවානේ ආයිත් ඒකේ අමුතු අත්දැකීමක් ඒකට නෑ අපිට අමුතු අත්දැකීමක් ඕනේ කුමන විදිහකට එන්නද ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වගේ ඉන්න යමුතින් වීරිය ගන්න ඕනේ අසුත පුතජනෙක් වගේ ඉන්න වීරියක් ගන්න ඕනේ නෑ දිගටම ආවේ රටාවේ ඒ නිසා මේ රටාවෙම අපි වීරියක් ගත්තත් නැත්නම් අපිට වෙන රටාවක් නැහැ වෙන ක්‍රමයක් නැහැ යන්න තියෙන්නේ තියෙන ක්‍රමේ විතරයි එතකොට වෙන ක්‍රමයක් අවශ්‍ය නම් අලුත්ම ක්‍රමයක් අපි උපද්දවා ගන්න ඕනේ මේ උපද්දවා ගන්න ක්‍රමේ තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙකුගේ ක්‍රමය ඉතින් මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න බෑ කියලා මම ඔබට කිව්වා කුමක් නැත්තම්ද ප්‍රඥාව නැත්තම් වෙන්න බෑ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න අනිවාර්යයෙන්ම ප්‍රඥාව තියෙන්න ඕනේ දැන් අපි ගත්තොත් මේ කරුණු කාරණා පැහැදිලිව නිරවුල්ව තේරුම් කරගන්න අපිට ඌමනයි ප්‍රඥාව ඕනෙමයි මොකද ප්‍රඥාවක් නැත්තම් අපිට මේ ඌමනා කාරණේ ගන්න බෑ ඌමනා කාරණේ ගන්න නමුත් සමහර දුර්වල චරිත තියෙන්න පුළුවන් බාහිරව දුර්වලයි නමුත් අභ්‍යන්තරේ ප්‍රඥාව තියෙන දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියනේ එක්කෙනෙකුට මානත්හද්ද කියලා අහංකාර කමින්ම වාසය කළා මවට සැලකුවේ නෑ පියාට සැලකුවේ නෑ ගුරුවරයෙකුට සැලකුවේ නෑ දැඩි අහංකාර කමකින් හිටියා මෙයාට බුදුරජාණන් වහන්සේගෙන් ආරංචි වුණා මොකද උන්වහන්සේ අනිත්‍ය හිතන දේවල් කියනවා කියලා දැන් මෙයා ගිය හරි මගගෙන කියාපන්කො බලන්න මං යන්නම් කියලා ගියා දැන් ගිහිල්ලා මෙයා ඉන්නට අත් දෙක තියාගෙන හිටගෙන ඉන්න පැත්තකින් බලාගෙන දැන් බුදුරජාණන් වහන්සේ එක එක කෙනා එනවා හම්බ වෙනවා කතා කරනවා දහම් කරුණු කියනවා යනවා දැන් මෙයා බලන් ඉන්න උන්වහන්සේ බලන්නේවත් නැහැ එතකොට මෙයාට අපහැදුනා මෙයාගේ සිතේ අපහැදීමක් හටගත්තා අපහැදීමක් හට අරගෙන මෙයා කල්පනා කළා මේ වැඩක් නැහැ එහෙම අනුගේ හිත පේන කෙනෙක් නම් නෙවෙයි හිත පෙනිලා තමයි උන්වහන්සේ හිටියේ එහෙම අර හිතුව අනුගේ හිත පේන කෙනෙක් නම් නෙමෙයි කියලා එයා නොවැඳම කතා නොකරම යන්න ගියා යන්න යනකොට බුදුරජාන් වහන්සේ ඇහුවා ආපු කාරණේ ඔය විදිහට දේශිත කරන් යන්නේ කියලා අහව ගමන් තේරුණා එනම් මගේ හිත හොඳට දැක්කා අනිත් පැත්තට දුවගෙන ඇවිල්ලා උන්වහන්සේගේ දෙපා සිඹ සිඹ බිම දිගෑදිලා අදිනවා භාග්‍යතුන් වහන්සේ මට තමයි මානත්ද්ද කියන්නේ මානතදය කියන්නේ මටය කියලා මිනිස්සු කොහොම මට වුණා මේ අසිරිමත් දෙයක් වුණා හරි පුදුම දෙයක් වුණා මේක කාටවත් දමණය වෙච්ච කෙනෙක් නෙවෙයි කියලා ඊට පස්සේ එදා ඒ බුදුරජාන් වහන්සේ එතන වාඩි වෙලා ධර්මිකව ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙ බවට පත් වුණා එතකොට බලන්න මේ සැඟවි තිබිච්ච දේ හරි තැනදී ඉස්මතු වුණා සැඟවි තිබිච්ච වාසනාව හරි තැනදී ඉස්මතු වුණා දැන් එයා දන්නවද යා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්නයි මේ යන්නේ කියලා හරි පුදුමයි රැස් කළ පින තමන්ව සුවපත් කරන විදිය හරිම අසිරිමත් ඒක තමන් දන්නේ නැහැ ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරා අපි යන්න ඕනේ ප්‍රඥාවන්ත ගමනක් මෝඩ ගමනක් නෙමෙයි මෝඩ ගමනක් ගියොත් යම් ගමනකින් ගියාද ඒ ගමනින් කෙලවර වෙයි නේද ප්‍රඥාව හොයාගෙන යන්නේ අවබෝධයකින් කෙලවර වෙයි ගොංකමකින්ද යන්නේ වලක වැටේ ඒ මොකද හේතු අපි දන්නේ නැනේ මොකද ප්‍රඥාවෙන් ගියොත් විතරයි අවබෝධයෙන් කෙලවර වෙන්නේ මෝඩකමින් නම් යන්නේ වැටෙනවාමයි වලක ඉතින් ඒ නිසා මේ ප්‍රඥාවෙන් යන ගමනක් තමයි ශ්‍රාවකයෙකුට ඌමනා වෙන්නේ මේ ප්‍රඥාව ඇති වෙන විදිහ තමන්ගේ ප්‍රඥාව කොහොමද කියලා සියට ගණන් මයින්ඩ් යන්න එපා එහෙම කරන්න ලෝකේ කාටවත් බෑ මේක සියට ගණන් මයින්ඩ් බෑ මේක තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ නුවණින් විමසලා ඒ සඳහා යාට අර යමක් තේරුම් ගැනීමේ ආශාවකින් විමසීමකින් නුවණින් විමසීමකින් හැබැයි තම හරි ප්‍රඥාවකින් යන්න ඕනේ ආ වෙන වෙන පටලැවිලි වල ඇයි පටලෙන්න දහසක් නෙමෙයි ලක්ෂයක් දේවල් වටේ තියෙනවා තමන්ගේ මාර්ගයෙන් තමන් බැහැර වෙන්න ලක්ෂයක් දේවල් වටේ තියෙනවා දහසක් දේවල් නෙමෙයි ඒ නිසා අර අවබෝධයක් කරා යන්න ප්‍රඥාවන්ත ගමන තමන් විසින්මයි සකස් කරගන්න ඕනේ තමන් විසින්මයි සකස් කරගන්න ඕනේ ඒක කවුරුවත් දෙන්නේ නැහැ දැන් ධර්මයෙන් කරන්නේ දැන් මේ බුද්ධ දේශනා අපි කියා දීලා කරන්නේ මේ හැම දේශනාවක තියෙනවා කියලා පැහැදිලි කරලා දීම විතරයි ඒක මෙහෙම බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා කියලා පැහැදිලි කරලා දෙනවා එතකොට ප්‍රඥාවන්ත ගමන යන කෙනා ඒ කාරණේ අහගෙන ඒ ඇසූ කාරණේට අනුව තමන්ගේ ජීවිත රටාව සාකස් කරගන්නවා ඒක තමයි සෘතුවත් ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණය දැන් අසුත පුතඥයා එක ඇහුවා කියලා සකස් කරගන්නේ නැහැ ඒක ඉතින් හොද්දි දාපු හැන්දනේ ඒක සකස් වෙන්න විදියක් නැහැ ඒ වගේ තමන්ට සමහර විට ඒකට උවමනා කරන තමන්ගේ මානසික හැකියාවක් නොතිබෙන්න පුළුවන් හැබැයි අපිට යම්කිසි වාසනාවක් උදා කරගන්න පුළුවන් ඔබට මතක ඇති මම බොහෝ විට කියලා තියෙනවා අපි ඉස්සල්ලාම කරන්න ඕනේ හිත පහද ගැනීමයි ඔබට සමහර විට තමන්ට හරි විදියට මාර්ගී ප්‍රතිපදා වඩා ගන්න බැහැ ඒ බැරි පමණින් ඒක ප්‍රතික්ෂේප කළ යුතු නැහැ. අපි කරන්න ඕනේ කෙරෙහි හිත පහදවා ගැනීම. දැන් අපි ගත්තොත් ඔන්න අපිට අපි මාර්ගඵල ලබන්න ආසයි. නමුත් අපිට කරගන්න බෑ. බැරි වුණත් අපි හිතන්න ඕනේ මේ ගෞතම බුද්ධ ශාසනය තුල මාර්ගඵල ලැබීමේ ක්‍රමයක් තියෙනවා කියලා හිත පහද ගන්න ඕනේ. ඒක ප්‍රතික්ෂේප කළොත් ගෞතම බුද්ධ ශාසනය තුල මාර්ගඵල ලැබීම ගැන කතා කිරීම විහිළුවක්, ඒක අවශ්‍ය නැති දෙයක්, ඒක අවුලක් කියලා එයා අන්ධබාල පුතඥීක්ම මං කියේ ඒක මෝඩ පාරක යන්නේ වැටෙන්නේ කොහෙද වලක වැටෙන්නේ මොකද ලෝකේ වලවලවල වටන්න ඕන තරම් වලවල කපන්න ඉන්නවා කට්ටිය වලින් ගොඩ දාන්න කවුරුත් නැහැ ඒ නිසා වලවල නම් කෝටි ගණනක් තියෙනවා වැටෙනවා නම් ඒ නිසා මේක හරියට තේරුම් අරගෙන තමන්ම තමන්ගේ ප්‍රඥාව මෙහෙමගෙන මොකද හේතුව තමන්ට බැරි වෙන අවස්ථාවක් එනවා තමන්ට බැරි වෙන අවස්ථාවක් වෙනවා තමන් දුර්වල වෙන අවස්ථාවක් වෙනවා තමන්ට මුකුත් කර කියා ගන්න බැරි අවස්ථාවක් වෙනවා ඒ අවස්ථාව ආදී දන්න හිටී දන්නේ අනිදෙයිද දන්නේ නැහැ හැබැයි ඇසූ පිරුතෙන් තියෙනවා නම් තමන්ට ධර්මයේ නුවණින් මෙනෙහි කළ පුරුද්දක් තියෙනවා නම් ධර්මයේ නුවණින් විමසා ගන්න හැකියාවක් තියෙනවා නම් ඒට යම් කිසි අප්‍රමාදයක් තියෙනවා නම් සමහරට තමන්ට කනොත් ඇහෙන්නේ ඇඟ හොල්ල ගන්නත් බැහැ අතපය හොල්ල ගන්නත් බෑ කතා කරන්නත් බෑ එහෙම අවස්ථාවක් ආවා කියමු ඇදී වැටිලා දැන් මොන්නේ අතපය හොල්ල ගන්න බෑ ඇදී වැටුණා කතා කරගන්න බෑ දැන් හිතට එන දේ කියා ගන්න බෑ ඇහෙන්නේ නැහැ ඇහෙන්නේ නැහැ දැන් මොකද්ද පිහිට තමන් හිතින් මෙනෙහි කළ ධර්මයේ විතරයි පිහිට නැත්තම් හිතේ මෙනෙහි කර ධර්ම නොතිබුණා නම් මොකද වෙන්නේ අර හිතය වැළඳ ගන්නවා එයා ඒ හිතේ බැස ගන්නවා ඒ මෙනෙහි කරන දෙයක් කියා දන්නේ නැහැ. ඒකයි මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වීමේ වාසිය. මේක මිනිස්සුන්ට ලැබෙන මහා බුද්ධම වාසිය. මේක හරියට දන්නා ලෝකේ සියලු ලෝකවල මිනිස්සු, සියලු ජාතීන්, සියලු විශ්වාස අතහැරලා තමා විමසන්න පටන් ගන්නවා. දැන් මේක මොකක්වත් තියෙනවද අමුතු දෙයක්? ඒ කියන්නේ අද්භූත විශ්වාසයක් ගැනද මේ තියෙන්නේ? මේකේ තියෙන මොකද්ද? ඇත්ත දකින්න කියන එක. මේ වාසිය ලෝකේ දන්නවනම් ලෝකේ සියලු ජාති ආගම් බෙදෙමින් තොර මිනිස්සු ඔක්කොම එකතු වෙලා ගෞතම බුදුරජාන් වහන්සේ මේ පෙන්නපු දෙයි තමන්ගේ ජීවිතයට ගන්න මහසි ගන්න මේක සැඟවෙනවන කෙලවරක් නැතුව ඉස්මතු වෙන්නේ නැහනේ ඉතින් ඒ නිසා අපි මේක තේරුම් අරගෙන අපි අපිට ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ අපි දන්නේ නැහැ කොච්චර කාලයක් අපිට මේ කාලතරයක් නැතු යන්න තියේදී කියලා දැන් මහපාර යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ නේ ඒ මේ වාහනකාරයෝ මේ පාරවටේ දුවනවා මේ මිනිස්සු මැරෙන එකේ කෙලවර නැ දැන් නිකන් වාහනේ යන්නත් බයයි කෝචිය කියන්න බයයි සිග්නල් දාගන්න දන්නේ නැහැ වාහනේ කියන්න බෑ බ්‍රේක් ගහ ගන්න බෑ ටීවිල් එක කියන්න බෑ මේ මිනිස්සයා පමණට වඩා වේගින් යනවා අපි විතරනේ මේ දැන් පිටරට සුද්ධ බය වෙලා ඉන්නේ හොඳටම කතා වෙනවා ලංකාවට යන්නේ බෑ මිනිස්සු මේ පාරේ මිනි මරනවා කියලා වාහන පෙල්ලනවා කියලා ඇයි මේ කෙලවර නෑ හරිම අවිශ්වාසයෙන් අපිට යන්න වෙලා තියෙන ගමන් බිමන් හිතාගන්න බැරි විදිහට මේ රියනතුරු හැමදේම මැරෙනවා. මේක හිතාගන්න බෑ මොකද්ද මේ කියලා. ඉතින් ඒ නිසා හොඳට අපි තේරුම් අරගෙන තමන් තමාව පිළිසරණ කරගෙන ධර්මය